අද අපේ රටේ තියෙන ව්‍යවස්ථාව පොත්ත විතර අරටුවක් නෑ. ඉතින් ඒ තත්වයට තව තවත් ලක් කරන ව්‍යවස්ථා සංශෝධනයක් තමයි මේ. නිසා අපි සියලු දෙනා රටේ සෑම පුරවැසියෙක්ම පාවේ මේ රටට ද්‍රෝහි වෙන, ඒ වගේම ජනතාව රවට්ටන මේ ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධ විය යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණේ දැනට දින කීපයකට කලින් මේ ව්‍යවස්ථාව විවාදයට භාජනය. එසේ විවාදයට භාජනය වෙන අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් වෙනවා. දැන් මේ උසාවියට හොරෙන් සංශෝධන නීතිපතිට නොදැනුණාද කියලා අපිට සැකයි. මේ සංශෝධන කෙරේ ජනතාව බලාපොරොත්තු වුණා විධායක ජනාධිපති ධුරේ අවෝසි කරන් මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරන් රටට අහිංසකර යම් කිසි නීතියක් තියෙනවා නම් ආඥාවක් තියෙනවා නම් මේ ව්‍යවස්ථාව තුළ ඒවා ඉවත් කරන්න. අද ඒවා නිමී වෙන්නේ.